ජනවල කියන වියලි කාලගුණේ නිසා ජල විදුලි උපාදනය ටික සීමා වෙලා තිබෙනවා. ඒ නිසා අපි විදුලිය මහජනයාට කප්පාදු කිරීමෙන් තොරව ලබා දෙන්න නම් අපි මහජනයා ඉල්ලීම කරා විදුලි පාවිච්චිය අඩු කරලා අත්‍යවශ්‍ය පාවිච්චි තමයි සීමා කළා. 10% විතර මහජනයා අඩුවෙන් පාවිච්චි කරනවා නම් අපට වෙනවා විදුලි කප්පාදු නැතුව දිගටම කරගෙන යන්න.